අද අපේ රටේ ඉතිහාසගත වන දවසක්. මොකද ලෝක ඉතිහාසයේ මම දන්න පරිදි පළවෙනි වතාවට මුදල් ඇමතිවරයා විසින් අයවැය ඉදිරිපත් කරලා ඒ අයවැය විවාදයට ගන්න වෙලාවේ අපි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙක් අත්සන් කරලා අද පස්වරු 3:30ට කතානායකතුමාට මුදල් අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් බාර දුන්නා. ඒකට හේතුව මේ උත්තරීතර පාර්ලිමේන්තුව ඔබතුමා බලාගෙන ඉන්න වෙන දේ ඒක ඡන්දෙ ගන්න දවසේ බලාගෙන ඉන්න වෙන දේ. ඒ හින්දා එතකන් කතා කරන්න එපා. සභානායකතුමා කිව්වට 10 දෙනෙක් ඒකාබද්ධ විපක්ෂයෙන් ඒ පැත්තට ඇවිල්ලා ඡන්ද දෙනවා කියලා. තමුන්නාංශලා විශ්වාසභංග යෝජනාව ඡන්දෙට ගද්දි බලාගෙන ඉන්න තමුන්නාංශලගේ පැත්ත කී දෙනෙක් ඇවිල්ලා මේ පැත්තේ වාඩි වෙනවද කියලා.